ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි, සිසිර මහත්මා, ආසනෝනා, පින්වත් දරුවන්, ඔබ හැම දෙනෙක්ම අද දින මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ ඉතාම වැදගත් ඥාතික යුතුකමක්, කළගුණ සැලකීමේ පින්කමක්, එවගේම ආශිර්වාදාත්මක සෙත්පිරි දේශනයක් සිදු කරවා ගන්නටයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම මේ පින්කම සිදු කරන්නේ තමන් නමින් මියගිය ආදරණීය පියතුමා, සහෝදරය ඇතුළු ඒ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත්, ජීවත් වෙන ඔබ හැම දෙනාටම ආශිර්වාද සලසා ගන්නට, විශේෂයෙන්ම තමන්ගේ මේ ආදරණීය පින්වත් දරුවන්ට ආශිර්වාද සලසා ගත හැකි උතුම් පින්කමකුයි මේ සිදු කරන්නේ. ඉතින් ඔබ දෙපළ දිහාම බලන විට අපට පේන ප්‍රධානතම දේ තමයි ඔබ හුඟක් වාසනාවන්තයි. ඒ වාසනාවන්ත පින්වන්ත බව බලන්නේ කොහොමද? ඒ පින්වන්ත බව බලන්නේ මේ දරුවන් දිහා දකිනකොට. ඒ පින පොඩ්ඩක් හරි අපට අඩු වුණා නම් අපිට මේ දරුවන්ගෙන් ඒක දැක ගන්න තිබුණා. නමුත් මේ දරුවන් පින්වත් විදියට හොඳ අංගපස්සඟ වලින් යුක්තව හොඳ බුද්ධියක් ඇතුව මේ ලෝකේ ඉපදීමම ඔබේ ජීවිතයේ සාර්ථකත්වයෙන් 80%ක්ම පේනවා. අනිත් ඔක්කොම දේවල් කරවට පස්සේ ලැබෙන 20%යි. ඔබ 20%ක්ම ජීවිතය ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් අන්න ඒ 120 සාර්ථක කරගන්නටත් අපට බුදුදහමෙන් ලොකු මඟ පෙන්වීමක් කරනවා. මොකක්ද මේ මඟ පෙන්වීම? ප්‍රධානතම දේ තමයි අපි සසරින් ලබාගත් පින තවදුරටත් අපි සංවර්ධනය කරගන්නට ඕන. අපේ අතීත පින මේ විදිහට භුක්ති විඳින අතරේදී අපි දන්නේ නැහැ අපේ කුමන විදිහේ කර්ම අපට එන්න තියෙනවද කියලා. කර්ම විපාක. අන්න ඒ අපට අතීත ආත්ම භාවල විදිහට එන තියෙන සුගතිගාමී වෙන්නට යහපත වෙන්නට හේතු වන කුසල විපාක දිනු කරගන්නට, ඒ වගේම අකුසල විපාක අපට එන්න තියෙනවා නම් ඒව හැකිතාක් දුරට අඩු කරගෙන දුර්වල කරගන්නටත් අපි මේ විදිහට කරන පින්කම් අපට හුඟා වාසනාවන්ත හේතු වාසනා වෙනවා. ඉතින් අන්නේ පින්කම් අතරිනොත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ මහා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මහා කරුණාවෙන් ලෝකයට දේශනා කරපු ඒ සද්ධර්මයේ තුල උන්වහන්සේ දේශනා කළා කොහොමද අපේ කුසලය ඉහළටම දියුණු කරගන්න ක්‍රම කියලා උන්වහන්සේ දේශනා කළා. යම්කිසි කෙනෙක් නිතර බුදුහාඳුර සිහිපත් කරනවා නම්, බුද්ධං සරණං ගතෝ හෝති, නිතරම ධර්මයේ සිහිපත් කරනවා නම්, සංඝං සරණං ගතෝ හෝති, නිතර සංඝරත්නයේ ගුණ සිහිපත් කරනවා නම්, සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරනවා නම්, මෙන්න මේ තුන කෙනෙකුගේ ජීවිතයේ ප්‍රබලම කුසල් විදියට බුදුහාඳුර දේශනා කළා. මොනවද? බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කිරීම, ධර්මයේ ගුණ සිහිපත් කිරීම, සංඝරත්නයේ ගුණ සිහිපත් කිරීම. ඉතින් හැමදාම තමන්ගේ නිවසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබ මල් පහන් ආදී පූජා කරනවා. ඒ වගේම උදෑසන තමන්ට පුළුවන් නම් ගෙදර සකස් කරන දාණයෙන් ටිකක් හරි බුදු පූජා වෙනුවෙන් පූජා කරන්න, තිරිසයකට දානේ සූදානම් කළා. ඒක ලොකු කුසලයක්. ඒක හැමදාම කරන්න ඕන කියලා එකක් නැහැ. තමන්ට පුළුවන් දවස්වලදී කරන්න ඒක. සමහර හිතන එක දවසක් තිබ්බොත් හැමදාම තියන්න ඕන කියලා එහෙම එකක් නැහැ. තමන්ට පුළුවන් වෙලාවට තමන් උදෑසන ඒ සෝදානම් කරන ආහාර පාන ආදීන් කොටසක් බුදුහාඳුරණයෙන් පූජා කරන්න. ඒක මේ දරුවන්ටත් අතගස්සලා පූජා කරන්න පුළුවන් නම් ඒක තවත් තමන්ට ආශිර්වාදයක් වෙනවා. ඉතින් එතනින් පටන් ගන්න තමන්ගේ දිනචරියාව. ඊළඟට බුදුහාඳුර දේශනා කළා තවත් අපේ කුසලයේ දිනු කරගන්නේ කොහොමද කියලා. එතෙන් උන්වහන්සේ දේශනා කරනවා නිතර පංචශීලයේ ආරක්ෂා කිරීම කියලා. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකම ආදී මේ දේවල්ෙන් අපි වෙන් වෙලා ඉන්නේ. හැබැයි මේ වෙන් වෙලා ඉන්න බව තමයි සිහි කරන්න ඕන. මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මම සොරකම් කරන්නේ නැහැ. මම කාමවරුදා හැසිරෙන්නේ නැහැ. මම බොරු කියන්නේ නැහැ. මම මත්පැන් පානය කරන්නේ නැහැ. මම මේ ශික්ෂාපදේ ආරක්ෂා කරනවා කියලා හිතන්න ඕන. ඒක හිතුවොත් තමයි අනිසංශ වැඩි වෙන්නේ. දැන් ඔබ දන්නවා සත්තු සිව් පහව ගත්තත් මේ වැරදි පහ කරන්නේ නැහැ. නමුත් වැරදි පහ නොකළා කියලා සිල්වත් වුණා වෙන්නේ නැහැ. ඒ සීල අනිසංස ලැබෙන්නේ නැහැ. ඒ අනිසංස ලැබෙන්න නම් තමන් මේක අවබෝධයෙන් රකින්නවා කියන එක තමා දිනපතාම හිතන්න ඕන. මම මේ පහෙන් මේ අකුසල පහෙන් වැළකීලා මම පංචශීලයේ ආරක්ෂා කරන කෙනෙක් කියලා දිනපතාම තමන් හිතන්න. ඒ හිතන පමණට තමන්ගේ කුසලයේ ඉතාම ශක්තිමත් වෙනවා. අනිත් දේ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තවත් අපේ කුසලයේ දිනු කරන්න හේතු වෙන කාරණා මොනවද කියලා. ඒකෙදී ප්‍රබලම කුසලයේ විදියට ලෞකික මට්ටමේදී අපේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගත හැකි ප්‍රබලම කුසලයේ විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෛත්‍රී භාවනා වැඩීම. දිනකට විනාඩි දෙකක් හරි සීල සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් කෑම වෙනකොට, ගෙදර වැඩපල කරනකොට අඩු ගානේ තමන්ගේ දරුවට කාරේ මේ දරුව හැමදේනම් සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා. මේ දරුව වගේම ලෝකෙ හැම තැනම සිටින දරුව හැමදේනම් සුවපත්ත්වා සුවපත්ත්වා. ඒ වගේම ලෙඩ දුක් වලට පත් වෙලා බෙහෙත් ගන්න අය ඉන්නව, රෝහල් ගතව ඉන්න අය ඉන්නව. ඒ හැමදේනම සුවපත්ත්වා කියලා පුළුවන් තරම් වාර ගන්න දවසට හිතන්න. තමා උදෑසන නිින්දෙන් අවදි වෙලා ඇඳෙන් නැගිටලා බිම පොළොවට පය ගහන කලින් අද දින මට හමු වෙන හැම දෙනාම සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක ඉතාම ප්‍රබල කුසලයක් වෙනවා තමගේ ජීවිතේ. ඇතැම් විට අපි නිතරම අහලා තියෙන නිසා අපට හිතෙන්නේ නැහැ මේ වෙච්චර අනිසංසදායිද කියලානේ. නමුත් වෙනතුනේ මේව ප්‍රැක්ටිස් කරනකොට අපට පේනවා කොයිතරම් දුරට ඒක ජීවිතේ තමගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න ඒක හේතුවක් වෙනවාද කියලා. ඉතින් මෙන්න මේ තුන විශේෂයෙන් බුදුහාමුදුරෝ ධර්මයේ සංගයා තමන් සරණ ගිහිලින කෙනෙක් කියන එක, පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් කියන එක, ඒ වගේම මෛත්‍රිය භානාව වැඩිම කියන මෙන්න මේ තුන මේක අවබෝධෙම කරන්නට ඕන. ඒ කන්න තරමට තමගේ කුසලී ඉතාම ශක්තිමත් වෙනවා. ඒ වගේම කුසලයේ ශක්තිමත් වීමෙන් අපට වෙන ආනිසංසය තමයි මේ දරුවන්ගේ කටයුතු හුඟා සාර්ථක වෙනවා. දැන් අපි හිතන්නේ හුඟාක් මහන්සිලා දරුවන්ට ඉගැන්නුවොත්, දරුවන්ට කෑම බීම ටික දුන්නොත් දරුවෝ සාර්ථකයි කියලානේ. ඒවත් සාර්ථක වෙන හේතු තමයි. නමුත් ඒ සියලුම දේවල් 100ක් ගත්තොත් 140ක්. 160ක්ම සාර්ථකත්වයේ කියලා කියන්නේ මෙන්න මේ ආධ්‍යාත්මික පැත්තෙන් අපි ඇති කරගන්නා වූ ශක්තිමත් බව සාර්ථකත්වය. ඒ නිසා නිතරම කුසලයේ පැත්තට යොමු වෙලා ඉන්නවනම් මේ දරුවන්ගේ තමන්ගේ එදිනදා කටයුතු, අධ්‍යාපන කටයුතු, වෘත්තීය කටයුතු, අනාගත කටයුතු බොහොමයක් සාර්ථක වන්නට අපි කරන කටයුතු වලින් 60%කටම හේතු වෙන්නේ මෙන්න මේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ. දරුවන්ට ලෙඩ දුක් හැදෙන තියෙනවා නම් ඒව හුඟා අඩු වෙනවා. අනතුරු වලට පත් වෙන තැනන් ඒව අඩු වෙනවා. දරුවන්ට හොඳ යාළුවෝ මුණ ගැහෙනවා, හොඳ පාසල් හම්බ වෙනවා, හොඳට අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න ලැබෙනවා, දරුවෝ ටික කීකරු වෙනවා. මේ හුඟා කටයුතු වල පදනම තමයි මෙන්න මේ ආධ්‍යාත්මික ජීවිතය. ඉතින් ඔබේ මේ නිවස මේ පින්වත් දරුවන්ට ජීවත් වන්නට ස්ථානයක් විතරක් නෙවෙයි, ඒ දරුවන්ගේ ආධ්‍යාත්මය දිනු කරගන්නට, අධ්‍යාපන කටයුතු දිනු කරගන්නට, ඒ හැම දෙයකටම ආශිර්වාදයක් වෙන ස්ථානයක් බවට පත්වන්නට මේ අපේ ආගමික ජීවිතයේ, ආධ්‍යාත්මික ජීවිතයේ අපට බෙහෙවීම හේතු වාසනා වෙනවා. ඉතින් සිසර මහත්මාටත් ආසනෝන්ටත් තමගේ ආදරණීය දෙමව්පියන්ගෙන් ලැබිච්ච උරුමය, ඒ ආදර්ශය බෞද්ධ ආවාසය නිසා තමයි ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් තමන් මේ පින්කම් නිරතුරුව සිදු කරන්නේ. ඉතින් ඔබ නිතරම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දාන ආදිය පූජා කරනවා. ඉතින් ඒව ගැනත් නිතර හිතන්න. තමන් මේ වගේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානය පූජා කළා තියෙනවා, පූජා කරනවා කියන ඒ තමන් කළා වූ කුසල ගැන නිතර තමන් හිතන්න. ඒ වගේම තමයි ලෝකේ දිනපතාම බොහෝ දෙනා නොයෙක් විදිහේ පින් දහම් කරනවා. දානමාන ආදී පින් දහම් කරනවා, සිල් රකින්නවා, අසරණයට සලකනවා, ලෙඩුන්ට උපස්ථාන කරනවා, අම්මට තාත්තට සලකනවා. මේ හුඟා පින්කම් ලෝකේ බොහෝ දෙනෙක් කරනවා. දිනපතාම සාංගික දානමය පින්කම් අප්‍රමාණ ලෝකෙ සිදු කරනවා. බුද්ධ පූජාවන් සිදු කරනවා. බුදුහාඳුරු වෙනින් විවිධ විදිහේ පූජාවන් සිදු කරනවා. ඉතින් මෙන්න මේ කරන පින්කම් Taman දවසට මොහොතක් හරි කල්පනා කරන්න. දැන් ශ්‍රී ලංකාව ගත්තොත් රුවන්වැලි සෑය ළඟ, ජයශ්‍රී මහ බෝධිය ළඟ, දළදා වහන්සේගේ ළඟ මේ වගේ ස්ථානවල කරන පින්කම් හොඳට මතක් කරගන්න. ඒ පින්කම් Taman කරන වගේ හිතලා සතුරු සිතින් අනුමෝදන් වෙන්න. මනුස්ස ලෝක විතරක් නෙවෙයි, දිව්‍ය ලෝකවල සලුමිණි සෑය, සිළුමිණි සෑය මේ වගේ නොයෙක් තැන්වල පුද පූජාවන් නිරතුරුව සිදු කරනවා. දාන ආදී පින් දහම් සිදු කරනවා. ලෝකේ සත්පුරුෂ මිනිස්සු තමගේ අමඩ කාතර සලකනවා, ලෙඩ්නුන්ට උපස්ථාන කරනවා, අසරණයට පිහිට වෙනවා. මෙන්න මේ සියලුම පින් කනොත් තමන්ගේම දෑතින් කරන පින්කම් සේහිතල සතුටු සිතින් අනුමෝදන් වෙන. මේකෙන් තමන්ගේ ආධ්‍යාත්මික වශයෙන් විශාල දියුණුවක් වෙනවා. මේ දියුණුව මරණයෙන් පස්සේ දියුණුවක් නෙවෙයි. මේ දියුණුව මේ ජීවිත කාලයේම තමන් මේ කරන කටයුතු වා සාර්ථකව සිද්ධ කරගන්න තමන්ට ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි ස්වාමින් වහන්සේල විදියට ඔබ දෙපළටත් මේ දරුවන්ටත් ආශිර්වාද කරමින් සෙත් පිරිස සජ්ජහනා කරනවා. ඊට කලින් අපි ටික වේලාවක් බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කරමින් බුදුගුණ මෛත්‍රී භාන වඩනටයි සූදානම් වන්නේ. බුදුහාඳුරන්ගේ අරහං ආදී බුදුමන සිහිපත් කරලා ඒ බුදුගුණවල බලෙන් සීල සත්‍යෝ සුවපත් වෙත්වා. මේ දරුවන් ඇතුළු ලෝක සිටින හැම දෙනාටම හැම දරුවම සුවපත් වේවා. ඒ වගේම ලෝකේ හැම දෙනාටම සෙත සාන්තිය යහපත වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ටික වේලාවක් බුදුගුණ මෛත්‍රිය සජ්ජහනා කරනවා. ඉතින් දරුවෝ කෑ ගැහුවට කමන්නේ. මේ අදහස තමන්ගේ මොහොතකට හරි තමන් හිතේ ඇති කරගන්න. ඒක තමන්ගේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් බවට පත් වෙනවා. භගවතු අරහං බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තෝ සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්‍යෝ සෝපත්තේත්වා භගවතෝ සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝ ඇසී සියලු සත්‍යෝ සෝපත්තේත්වා භගවතෝ විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්‍යෝ සෝපත් වෙත්වා භගවතෝ සුගත බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා භගවතෝ ලෝකවිදෝ බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදු සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා භගවතෝ අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරති සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භගවතු සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ සේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුළ පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සෝපත් වෙත්වා. භගවතු බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුද්ධ බුදු ගුණ තේජසෙන් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයං සෝකම් පන්තා ච නිසෝකා හොන්තු සම්දේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙන්තුවා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස්න් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු.